මේක දේශපාලන සංවිධානයක් හැටියට ක්‍රියා කරන්නට උවමන. ඒ දේශපාලන පක්ෂ දැන් ලියාපදිංචි කරවන්න බෑ. ලියාපදිංචි කරන්න පුළුවන් මහා ඡන්දයෙන් පස්සේ. අපි වැඩ කටයුත්ත කරනවා. ඒ එක්කම මේ ඡන්දයේ තියෙන නිසා සර්ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් එන්නේ. ඒ කාගේවත් අනන්‍යතාවයේ නැති වෙන්නේ නැහැ. ඒවා ආරක්ෂා කරගන්න අපේ නායකත්ව මණ්ඩලය පත් කරනවා. පාර්ලිමේන්තුවේ වෙන වෙනම කණ්ඩායම් හැටියට පෙනී සිටින්නත් අපි අවස්ථාව දීලා තියෙනවා. අපි මෙතෙන්ට එන්නේ අර ජනවාරි 8 වෙනිදා ඒ ප්‍රතිපත්ති සහවුරු කරන්ට විශේෂම මන්ත්‍රී කණ්ඩායමක් අරගන්න. අපේ වැඩ කටයුතු කරන්න 3 වෙනි දෙකක් ලබා ගන්න.